සෝවාන් වුණා නෙමෙයි. මෙච්චර කාලයක් ඇවිච්ච ධර්මෙන් ලෝකේ මේ විදියට දැක්කොත් සරලයි මට නිවන් දකින්න. මේ විදියට මම ඇසුරුනොත්, ගනුදෙනු කරුවොත් මට පාසුයි නිවන් දකින්න කියලා එකක් තේරුණා. ඒකට වටිනාකමක් දුන්නා. ඒ තේරිච්ච එකට විශාල මේ බැඳීමක් ඇති කරගත්තා. ඒක තුළින් මාන්නයක් උඩ නගාගත්තා. දැන් සම්මාව කියලා කියන එක ගොඩක් නිර්වචන තියෙන සරල නිර්වචනයක් ගන්න. සම්මාව කියලා කියන්නේ සතර ඉරියව්වෙන් කෙලෙස් නිරෝධ වෙන ක්‍රමයක්නේ. එහෙම නේද? සතර ඉරියව්වෙන් කෙලෙස් නිරෝධ කරන ක්‍රමයක්. නිවැරදි දැක්ම, නිවැරදි ඇසීම. නිවැරදි ඇසීම කියලා කියන්නේ මොකද්ද? වැරදියෙන් ආන එක වළක්වන්න කියන එකනේ. නිවැරදි දැක්ම කියලා කියන්නේ අනවශ්‍ය විදිහට දකින්න එක වළක්වන්න කියන එකනේ. එතකොට නිවැරදි ක්‍රියාව කියලා කියන්නේ අසත්පුරුෂ ක්‍රියාවෙන් වැළකෙන්න කියන එකනේ. නිවැරදිව සිතන්න කියන එක කියන්නේ අනවශ්‍ය කෙලෙස් සිතන්න එපා කියන එකනේ. නිවැරදි තැම්පත් භාවය කියලා කියන්නේ කලබලෙන් ඉන්න එපා කියන එකනේ. එතකොට මේ නිවැරදිව ඉන්න කියන එක, නිවැරදි මේ සම්මාව කියලා කියන්නේ සතර ඉරියව්වෙන් නිවැරදිව ඉන්න ක්‍රමයක්. ක්‍රමයක් පවතින්නේ ඇයි? තාම නිවැරදිව ඉන්නේ නැති නිසානේ. තාම නිවැරදිව ඉන්නේ නැති නිසා තමයි නිවැරදිව ඉන්න ක්‍රමයක් තින්නේ. ඒතකොට කොහොමද ඒක පරිපූර්ණ වෙන්නේ? ඒ කියන්නේ සම්මාව තාම අපිටල පරිපූර්ණ වෙලා නැහැ. ඒතකොට සම්පූර්ණ නිවැරදි ඉන්නවා. සතර ඉරියව්වෙන් ඉන්න කිසිම කෙලෙසයක් නැහැ. දැන් එයා සම්මාවටපත් වෙලානේ. දැන් එයාට සම්මාවක් වඩන්නේ නැහැ. ඇයි? සම්පූර්ණ වෙලා. රහත් වෙලා. දැන් සම්පූර්ණ වුණ පුද්ගලයා සත්‍ය නැහැනේ. දැන් සම්මාවක් තියනවාද? එහෙනම් වඩන කට්ටියට සම්මාව පරිපූර්ණ වෙලා නැහැ. සම්මාව තේරිලා නැහැ. ඉවර වෙච්ච කෙනාට තේරිලත් නැහැ. එහෙම කෙනෙකුත් නැහැ. එහෙනම් කවුරු හරි කෙනෙක් මම සෝතාපන්නයි මට සම්මාව තේරෙනවා. මම සම්මාද එයා අනුවණේ. එයාට සම්මාව තේරෙන්නේ නැහැ. සම්මාව තේරෙනවා එයා රාත් වෙන්න එපායි. රාතුන් නැති එයාට සම්මාව තේරෙන්නේ නැති නිසා. සම්මාව තේරෙන්නේ නැති කෙනා කොහොමද සම්මාව තියනවා කියලා කියන්නේ? එයා තාම මෝහයක් වඩනවා. අවිද්‍යාව තුල තාම බැබළෙනවා එයා. සම්මාව හරියට තේරෙන කෙනා රාතන් වංශයයි. සම්මාව පරිපූර්ණ වුණාට පස්සේ ඒක හරියට තේරෙන්නේ. 100%ම සම්මාව තේරෙන්නේ පරිපූර්ණ වුණාම. මේ පරිපූර්ණ වෙච්ච කෙනා නිරෝධ සමාපත්තියටපත් වෙච්ච කෙනා. උන්වහන්සේට ගිහිලා අනෝබවංශේ සම්පූර්ණ කළානේ සම්මාව. අපිට සම්මාව ඒක මට තේරිලත් නැහැ. ඇයි? පුද්ගලික සත්‍යයක් නැහැ. එහෙනම් මේ ලෝකේ සම්මාව දන්න කෙනෙක් පරිපූර්ණ වුණාම පුද්ගලික සත්‍ය නැහැ. ඒ නිසා දන්න කෙනෙක් නැහැ. වඩන කට්ටිය තාම දන්නේ නැහැ. ඒ කියන්නේ දන්න කෙනෙක් හම්බෙලා නැහැ කාටවත්. මට සම්මාව තේරෙනවා කියලා කියන හැම මොහොතෙම මම අවිද්‍යාවේ ඉන්නවා. මට සම්මාව තේරිලා නැහැ කියන එක සාක්ෂි දරනවා මම. සෝවාන් වුණා නෙමෙයි. මෙච්චර කාලයක් ඇවිච්ච ධර්මෙන් ලෝකේ මේ විදියට දැක්කොත් සරලයි මට නිවන් දකින්න. මේ විදියට මම ඇසුරුනොත්, ගනුදෙනු කරුවොත් මට පාසුයි නිවන් දකින්න කියලා එකක් තේරුණා. ඒකට වටිනාකමක් දුන්නා. ඒ තේරිච්ච එකට විශාල මේ බැඳීමක් ඇති කරගත්තා. ඒක තුළින් මාන්නයක් උඩ නගාගත්තා. අනිත්‍යයට සාපේක්ෂව මම ඵලයක ඉන්නවා. අනිත්‍යයට සාපේක්ෂව මම වටිනාකමක් ඉන්නවා. දැන් මගේ වැඩ ඉවර කරලා මං අත සතර පායෙන් නිදහස් වෙලා ඕම එකක් අල්ලාගෙන ඉන්නවා. මේ මාන්නේ තියෙන තාක්කල් සෝතාපන්න මාන්නේ, සම්මාදිට්ටි මාන්නේ, මේවත් දෘෂ්ටි තමයි. මේවත් ගොයම් කරලා මේ ඇදෙනකොට නිකන් ඉඳිකටුවාගේ නිකන් උල් තියෙන්නේ. කරල් නැදෙන කාලේ තියා මාන්නේ තින අපට කරල් තිනවා. කණිකටගෙන තාම් තේරුන්නේ නැහැ. උඩ කරල් තිනවා. එහෙම තිනවා. මාන්නේ තිනවා. හැබැයි ඒ කරල් ටික මෝරලනකොට එකෙන් විඩාවක් ඇති වෙනවා. බර වැඩි වෙනකොට දුක දැනෙනවා. එයා නියත මානි වෙනවා. මාර්ගයේ තේරුම් ගත්ත කෙනා අනිත්‍යගේ ජීවිත නේ මෙච්චර මේ මිනිස්සු මේ මෝහය වෙලා අනේ මේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැහනේ. ඇයි මේ මිනිස්සු පංචකාම ලෝකේ මෙච්චර මේ දුක් විඳින්නේ? ඒව තේරෙනකොට, ඒ දුක දැනෙනකොට අර බර අඩු වෙනවා. එයා නියතමානි වෙනවා. එයා කවදාවත් ඵලයක් කියන්න යන්නේ නැහැ. මාර්ගයක් ඔප්පු කරන්න දඟලන්නේ නැහැ. එයා නියතමානි වෙලා ඒ කට්ටියගේ ගෙදරකින් වළං හොදනවා. මේ හරි හොඳ කෙනෙක් නේ. අර මිනිස්සයා කල්පනා කරනෝනේ මේ මිනිස්සයා බලන්න හොඳ මාත්තේ අපේ ගෙදරටල වළං හොදනවා. අපේ අපේ තින මාන්නේ එයාට උදව් කරන්නවත් අපිට මානසිකත්වය දෙන්නේ නැහනේ. උදව් කරන්න මානසිකත්වය දෙන්නේ නැහැ. ඔච්චර අපි ළඟ ඒ අධිමාන්නයක් තිබිලා තියෙනවද? ඒක තේරෙනවා ඒ කට්ටියට. බුදුවරු මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් කළාම දැන් වැඩිපුර මාන්නේ තියෙන උන්වහන්සේනේ. ලෝකේ පළවෙනිම ප්‍රඥාවන්තයා, තුන් ලෝකාග්‍රහු, විද්‍යාවේ අධිපති. එතකොට මොනතරම් මාන්නේ තියෙන්න ඕනිද? මේ ලෝකේ 31 තලයටම 31 තලෙම මාන්නේ වැඩිම තියෙන්න ඕනේ බුදුහාමුදුරන්ට. හැබැයි නියතමානිකම වැඩිපුරම තියෙන්නේ උන්වහන්සේට. උන්වහන්සේට නැකිටලා එළියට ගියා නම් ඩග්ගල බුදුහාමුදුර නැකිටලා එළියට වඩිනවා. ආලෝකයක් අකේන ඕ නවතින්න. ආ ඉඳගත්තා නම් බුදුහාමුදුර ආයෙත් ඉඳ ගන්නවා. හරි දැන් ආයෙ නැකිටලා ගියා නම් බුදුහාමුදුර ආයෙ නැකිටලා එළියට වඩිනවා. ලෝතුරා බුදු වෙන බුදු කෙනෙක්, තථාගත ඥානයේ තින කෙනෙක්, අර කොයිද ඉන්න මිනිසෙකට කීකරු වෙනවා කියලා කෙනෙක්, උන්වහන්සේ තරම් කීකරු කෙනෙක් ඉන්නවද ලෝකේ? ඒ කියන්නේ අවබෝධය වැඩි වෙනකොට, ඥානය වැඩි වෙනකොට එයාගේ ಗುಣ වැඩි වෙන්න ඕනේ. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අහුවාම ලෝකවිදු තුන් ලෝකාග්‍රව තථාගත සම්මා සම්බුද්ධ මහා කාරුණික නාත ඕම කියාගෙන යනවා මේ දවස් තුනක් විතර කියලා ලෝතුරු අබුදු ගෞතම සම්බුද්ධ ඕම කිව්වම අර මිනිස්සු ඔක්කොම නිදි ගොරව සතියක් ඇරිලා ඉන්න පුළුවන්ද? දැන් බුදුහාමුදුරන්ට කියනවා එහෙම නමක් නේ කියන්නේ නැහැ බුදුහාමගේ. කවුද ඔබ වහන්සේ? මම ගෞතම. අකුරු තුනයි. එතකොට ලෝතුරු අබුදු කෙනෙකුගේ නම අකුරු තුනයි, ශ්‍රාවකයාගේ නම ඇතම් එකම අරද්දිගයි. බුදුහාමුදුරන්ට සතියක් යනවලු ශ්‍රාවකයාටම තණ්ඩයි, ශ්‍රාවකයාගේ නම එච්චර දිගයි. නම් වැරදිලාද අරිගිලාද? වැරදිලා. අපට වැරදිලා. ලෞතුරා බුදු කෙනෙකුට අකුරු තුන නම මම අකුරෙන් කියන්න එපාය. අයන්න. ස්වාමිනේ මගේ නම කයන්න. ඕම ඉන්න එපාය. එහෙම නෑ අපි. අපේ නම හැතම්ම ගණන් දිගයි. මාන්නේ. සෝතාපන්න කෙනා කොච්චර නියතමානද කියලා කිව්වොත් පුතුජන කෙනාගේ කකුලේ සෙරපුව වාගේ. ඇයි? එයාව කොමරි කොට ගන්න ඕනේ. කොමරි නිදාස් කරන්න නියතමානි වෙනවා. අවංක වෙනවා. එයාගේ ಗುಣ කිසිම තැනකින් එයා මතු කරන්න උත්සාහ කරන්නේ. එයා එයාව ගලව ගන්න විතරයි උත්සාහ කරන්නේ. ඒකෙන් එයාගේ ಗುಣ බබලෙනවා. අනාගාමික කෙනා කොච්චර නියතමානි කියලා කිව්වම එක්කී සියලුම සාමනීර කටිට උපස්ථාන කරනවා. ගියන්ට උපස්ථාන කරන ගියන්ට තේ හදලා දෙනවා. එතකොටලු එක තේරුම් ගන්න මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. කවදාවත් ඵල ඥානය, ඒ පිළිබඳව අවබෝධය පිළිබඳව එයා වටිනාකම දෙනවා නම්, එයාගේ අවබෝධය නිතරම කියාපානවා නම්, හැම වචනයක් තුළම එයා මේ අවබෝධයක ඉන්නවයි කියලා ඒ මාතෘකා කරනවා නම්, මට ඒක තේරෙන කාලේ ඉඳලා මේ ප්‍රශ්නේ තිබුණා. දැන් මට ඉස්සර කාලේ ඉඳලා මේක තිබුණා කියන්න බැරිද? පුළුවන්. මට කාලයක් ඉස්සෙ ඉඳලා මේ ප්‍රශ්නේ එම කියන්න පුළුවන්. හැබැයි තේරෙන කාලේ, එතකොට දැන් එයා ඒකත් එක්ක ඵලයක් කියනවා. ඒ කියන්නේ මේ ඵලයෙන් ඉඳලා තමයි මේ කාවේ. එතකොට මේ ඵලය කියන්නත් ඒක ප්‍රයෝග කරනවා. එයාම මොතනේ මාන්නයක් නඩත්තු කරනවා. මම කවුද? මගේ වටිනාකම කොච්චරද? ඒක යා නිතරම කියනවා. ස්වාමීන් ඉස්සර නම් මේක තේරුන්නේ නැහැ. මගේ ඵලයට මම පත් වෙනකොට මේක දෙගුණයක් තේරුණා. ඒ කියන්නේ එයාට තේරිච්ච එක නෙමෙයි කියන්නෙන්නේ. එයාට ඵලයක් තියෙන එකයි මේ කියන්නෙන්නේ. මේ මාන්නයක් නඩත්තු කරන්නේ. උඩඟුකමක් නඩත්තු කරන්නේ. ඊළඟ ඵලයට යන්න බැරි පොටක් මේ හදන්නේ. ස්වාමීන් ඉස්සර මේක තේරුන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්න මට දැන් හොඳට තේරෙනවා ස්වාමිනි. එයා දන්නවා මෙයා ගෝම නියතමානි කෙනෙක්, අවංක කෙනෙක්. මෙයා පිරිනිවන් පානවා. ඇයි? ඒ ගුණය තුල එයාට වටිනාකමක් නැහැ. මම ඉස්සර කාලේ මේක මේ විදිහට හිතුවා ස්වාමිනි. ඵලයටපත් වුණාම මට තේරෙනවා මෙන්න මේම එකක් තමයි මේක තියෙන්නේ. දැන් ඒ මොනවද එයා කියන්නේ? එයාගේ මාන්නේ මේ කියන්නේ. එයා ඵලයට ඉන්නවයි කියලා ඒ උත්තරේ මනුෂ්‍ය ධර්ම මේ කියන්නේ. එයාගේ වටිනාකම ලෝකෙට විදාපාන්න හදන්නේ. එයා ඒ උත්තරේ මනුෂ්‍ය ධර්ම මේ පෙන්නලා කෙලස ගන්න හදන්නේ එයා. එයා පාරජික වෙන්න හදන්නේ. කවුද ඇව්වේ? ඔබ වහන්සේ ඵලයෙන් පස්සේ මොනවද තේරුනේ? ඵලයට කලින් මොනවද තේරුනේ? ඔබ වහන්සේගේ අවබෝධයට පස්සේ ඔබ වහන්සේ ලෝකේ දකින්න. එහෙම කවුරුත් ඇව්වේ නැහැ. මේ ඉන්ටර්වයුව නෑ. අපෙන් මයික් එක ඇල්ලුවේ නෑ. ඇයි අපි මේ මහපු නැති එකක් කියන්නේ? ඒ මිනිසුන්ට අපේ වටිනාකම අපි වටින් පිටින් කියන්න හදන්නේ ඇයි? අපේ අදහසල අපේ තින ප්‍රකාශනවල ඒක අපි අන්තර්ගත කරන්නේ ඇයි? අපේ තින නිරෝධ සමාපත්තියක් අපි කියන්න අවශ්‍ය නැහැ. අපේ අට සමාපත්තියක් අපි කියන්න අවශ්‍ය නැහැ. අපේ මාර්ගඵල අවබෝධයක් ඉර්ධියක් කියන්න අවශ්‍ය නැහැ. ඇයි? ඒකේ අවශ්‍ය නැහැ. පණීඩේ විතරයි කියන්නේ. මේම එකක් වඩන්න. මේම එකක් වඩුවා මේක ඊතර වෙනවා. අපට තේරෙනවා. පණිවිඩය විතරයි කියන්නේ. අපි නිතරම අර ගොයම් කරලා පැයෙන්න පැයෙන්න නියතමානිය පාත් වෙනවා වාගේ අපේ අවබෝධ වැඩි වෙන්න ಗುಣධර්ම බබලෙන්න ඕනේ, ಗುಣධර්ම වැඩි වෙන්න ඕනේ. අපි අනිත් අයට වඩා සරල වෙන්න ඕනේ. පළවලින් මාන්නය වැඩි වෙනවා නම්, උඩඟුව වැඩි වෙනවා නම්, ඒක තුළින් පරාජිකා වෙන තත්ත්වයට අපේ පළ කියලා අපි දැන් දෙවනි පළයට ඇවිල්ලා ඉන්නේ මාත්‍ය මහර වැඩි මේ කිය. පෙරේ දවුනේ ඒක. උත්තරී මනුෂ ධර්මයේ කියන්නේ. ඒක යට ඔප්පු කරන්න පුළුවන්ද? ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. ඔප්පු කරන්න ක්‍රමයක් නැත්නම් ඒක කිව්වම දැන් ඒක කොහොමද ඒක සාතික වෙන්නේ? පුතුජන කෙනෙකුට ගිහිල්ලා ඵලයක් කිව්වා, මේ පුතුජන මනුස්සයා දන්නවද ඒ ඵලය? ඒ ඵලෙ ඉන්න කෙනාට මේ ඵලය තේරෙන්නේ. අපි අපටත් අකටයුත්තක් ඒ කරන්නේ. අපේ ජීවිතයට ආනියක් ඒ පමුණුවන්නේ. නිතරම නියතමානි වෙන්න ඕන, අවංක වෙන්න ඕනි. අපිට එහෙම අවබෝධයක් නැහැ. ඇයි? රාත් වෙලා නැහැ නේ, කෙලස් තියෙනවා. කෙලස් තියෙනකොට මේකට සන්තෝෂ වෙලා බෑ. මේකට දුක් වෙන්න ඕනේ. ඇයි? කෙලස්නේ ප්‍රශ්නේ. හොඳ දේ හොඳමනේ. අපි හොඳ දෙයට සතුටු වෙනවා, නරක දේ ගැන දුක් වෙන්න අමතක කරනවා. ඒක ලොකු අඩුපාඩුවක්, ලොකු දුර්වලකමක්. දඬුවම් ලැබිය හැකි වරදක් ඒක. නිවැරදි දෙයට කවදාවත් සතුටු වෙන්නේ නැහැ, පාරට්ටු කරගන්නේ නැහැ. වැරදි දෙයට, වැරදිච්ච දෙයට නිතර දුක් වෙනවා. ඒකට පශ්චාත්තාප වෙනවා. ඒක නිතර හදන්න උත්සාහ කරනවා. එයා තමයි හරිය ශ්‍රාවකයා. යා මාර්ගය යන කෙනා. හොඳ දෙයට, වැඩුණ දෙයට සන්තෝෂ වෙවි ඉන්නවා නම් එයා ආර්ය කෙනෙක් නෙමෙයි, අනාර්ය කෙනෙක්. ඇයි? එයා සතුටු වෙන්න උත්සාහ කරන කෙනෙක්, පංචකාම වලට ලොල් වෙච්ච කෙනෙක්, දුක නිවන්න කැමති කෙනෙක් නෙමෙයි. දුක නිවන්න කැමති කෙනා සතුටු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. හොඳ දේවල් මෙනෙහි කරන්නේ නැහැ. වැරදිච්ච තැනයි මෙනෙහි කරන්නේ. ඒකයි හදන්නේ. ඉපදිච්ච තැනයි හදන්නේ. ඉපදිච්ච තැනයි හදන්නේ. දුර්වලකම් අදා ගන්න. අර මූද ළඟට ගිහිල්ලා මිනිස්සෙක් ලුණු පැකට් එකක් බකට් එකට දිය කළා, පෙන්නනවා ලුණු වතුර කියලා. මූද හිනා වෙනවලු. මූද හිනා වෙනවලු. ඔබ වාගේ මෝඩේ කියලායි. ගෞතම තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානෙ ඉදිරියේ මම වැඳලා කියන ස්වාමිනී, මම ඔබ වහන්සේගේ ශාසනය සෝතාපන්න කෙනෙක්. බුදුහාමුදුර කල්පනා කරන මාරණ මූදට ඇවිල්ලා මූද වතුර පෙන්නනවා. සර්වඥතා ඥානෙට සාපේක්ෂව ස්වාමිනී, මම ඔබ වහන්සේගේ ශාසනය ශ්‍රේෂ්ඨ කෙනෙක්. මං ආර්ය වුණා. පෙරේදවන් සෝතාපන්න වුණා. බුදුහාමුදුර කල්පනා කරනවා, ඔළුව හොඳටම නරක් වෙලා. ගුරුවරයා ඔළුව නරක් කරලා. දැන් ගුරුවරයාකට එක දොස් අවද්දසන්න ඕනේ. කවදාවත් ලුණු වතුර දිය කරගෙන බකට් වලින් අරන් ගිලා මූදට පෙන්නන්නේ මූදු ලුණු වතුර කියලා. ඇයි? සම්පූර්ණ මූද ලුණු වතුර. සම්පූර්ණ මූදම ලුණු වතුර. අපි ළඟ බකට් එකක් විතරයි තියෙන්නේ. සම්පූර්ණ මූදම ලුණු වතුර. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට ඉදිරියේ, මේ මහා සාගරයට ඉදිරියේ, ප්‍රඥා සයුර මත් ඉදිරි පිට මගේ සෝතාපන්න ඵලය අබමල් රේණුවක් නෙමෙයි, ඊට වඩා පොඩි රේණුවක් තිබුණා. ඒකටත් පොඩි දූවිලි අංශුවක් වාගේ. එහෙනම් මම මේකට වටිනාකමක් දෙනවායි කියලා කියන්නේ මාන්නේ, උඩඟුව, ආහංකාරකම, ඉතුවාකාරකම, පැවැත්ම. මගේ ඵලය, මගේ අවබෝධය මම නිතරම සංසන්දනය කරන්නේ මූදට. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාන මම කවුරුත්ම නෙමෙයි. ඒ අවංකකම ඇති වුණාම තමයි ඒගොල්ල වැඩිපුර ප්‍රකාශ කරන්නේ. මම තථාගතයන් වහන්සේගේ පායට තියෙන දූවිල්ලකට සමානයි. ඇයි එහෙම කියන්නේ? ඒ සර්වඥතා ඥාන ඉදිරියේ මම කවුද? මම කවුද කියලා අහන්නවත් මට සුදුසුකම් නැහැ. ඇයි? එච්චර මං සරල කෙනෙක්. බුදුහාම එතකොටල අපේ ඒ නියතමානිකම හොඳට ශක්තිමත් වෙන්නේ. යටාත්පාත්කම, කීකරුකම, අවංකකම හොඳට ශක්තිමත් වෙනවා අරකට සාපේක්ෂව බලනකොට. මම මගේ ඵලයට, අවබෝධයට, ප්‍රඥාවට සාපේක්ෂව බැලුවා මම පිරියෙනවා. මම පිරියෙනවා. අතන්ට සාපේක්ෂවයි බලන්නේ. එතකොට මම පිරියෙන්නේ ඇයි? මම සුළුයි. මොකවත් නැහැ. ඒ ඒ ඒ ඒ ඥානෙට ඉස්සර අපිට මම නැහැ. එහෙනම් මෙතන මාන්නයක් ඇදෙන්නත් බෑ. උඩඟුවක් ඇදෙන්නත් බෑ. ඒ අඩුපාඩු අරිගස්ස ගන්නවා.